අපි ඒකවද විපක්ෂේ ආසන මට්ටමින් ගොස් ජනතාව දැනුවත් කරනවා. අද අස්වරු දෙකට මම කළුතර විදුරු වික්‍රමරාජ මැතිතුමාගේ ආරාධනාවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරනවා. ඊට පස්සේ හම්බන්තොට එළියත්ත රැස්වීම අස්වරු හතරට ආරම්භ වෙනවා. හෙට දිනේදී හවස අස්වරු හතරට සුරින් පෙරම්පුලි ක්‍රීඩාංගණයේදී කොම්බගමදී ඒ දැනුවත් කිරීම කෙරේ.